නමාමි බුද්ධං ගුණසාගරන්තං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ ගුඤ්ඤෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස Homage to the Exalted One, the Worthy One, the Supremely Enlightened One. Sukha-bundhaṁ pabunjanti sadā-gotama-sāvakāṁ ye-sandivāya-rattoche යං බුද්ධගතසති හේහෝ ප්‍රැක්ටිසස් ද බුද්ධ අනුස්සති ද කන්ටෙම්ප්ලේෂන් ඔෆ් ද ක්වොලිටීස් ඔෆ් ද සුප්‍රීම් බුද්ධ වේක්ස් අප් හැපිලි ඇන්ඩ් පීස්ෆුලි වෙනබල සර් නන් ෆ්‍රෙන්ඩ්ස් ඉන් ද ධම්ම හියර් වී ආර් ගැදරින් For our meditation session near the fire at the Bhavana Society Monastery in West Virginia, USA. Now we are going to practice Buddha Anusati Bhavana, the contemplation of the qualities of the Supreme Buddha. The Buddha is the person who cultivated his mind to the maximum level with great compassion and wisdom. All the qualities that the Blessed One had can be included in tonight. If it is so, Bhagava Arahaṁ, such indeed the Exalted One, worthy, Sammā Sambuddho, supremely enlightened, Vijjācharana Sampanno, endowed with knowledge and conduct, Sugato, well-gone, Lokavidu, nor of the world, Anustaro Purisa Dhamma Sarati, incomparable trainer of persons to be tamed, Satta Deva Manusthanam, supreme teacher of deities and men, Buddha enlightened. And Bhagava exalted. We recollect these qualities of the Supreme Buddha one by one. Keeping our attention in the present moment, as a Samatha Bhavana technique, now we are going to practice Buddha Anusati Bhavana. Okay, friends in the Dhamma, the Noble Sirs, nuns, please prepare your body for the sitting meditation. Relax your body, please. Be aware of your body posture that you are sitting here. From your legs to head and from your head to legs. sit in. Now I keep my attention around the nose or upper lip in the present moment based on mindfulness. I keep my attention around the nose or upper lip in the present moment. With this awareness in the present moment, now I am going to recollect of the qualities of the Blessed One. I imagine a very beautiful statue that I have seen. The Supreme Buddha, my spiritual teacher, is in front of me. In the Samadhi posture, Buddha is the person who cultivated his mind to the maximum level with great compassion and wisdom. Now, I am going to recollect of his all the qualities one by one. Arahaṁ. Arahaṁ. Worthy. Arahaṁ. Arahaṁ. Arahaṁ. Arahaṁ. Arahaṁ. Arahaṁ. Worthy. සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ supremely enlightened. Still, I am keeping my attention around the nose to upper lip. I am fully aware of the present moment. At the same time, I contemplate on the qualities of the Blessed One. Sammā sambuddho. සම්මා සම්බුද්ධෝ supremely enlightened. විඤ්ඤාසරණ සම්පන්නෝ විඤ්ඤාසරණ සම්පන්නෝ endowed with knowledge and conduct. විඤ්ඤාසරණ සම්පන්නෝ විඤ්ඤාසරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ සුගතෝ වෙල්ගොන් සුගතෝ සුගතෝ වෙල්ගොන් ලෝකවිදූ knower of the world අනුත්තරෝ පුරිස ධම්මසාරති. අනුත්තරෝ පුරිස ධම්මසාරති. අනුත්තරෝ පුරිස ධම්මසාරති. අනුත්තරෝ පුරිස ධම්මසාරති. අනුත්තරෝ පුරිස ධම්මසාරති. Incomparable trainer of presence to be tamed. අනුත්තරෝ පුරිස ධම්මසාරති. අනුත්තරෝ පුරිස ධම්මසාරති. Incomparable trainer of presence to be tamed. සත්තාදේව මනුස්සානම් සත්තාදේව මනුස්සානම් සුප්‍රීම් ටීචර් ඔෆ් ඩේටිස් ඇන් මෙන්. සත්තාදේව මනුස්සානම් සත්තාදේව මනුස්සානම් සත්තාදේව මනුස්සානං සත්තාදේව මනුස්සානං Supreme Teacher of Deities and Men. බුද්ධෝ බුද්ධෝ එන්ලයිට්න් බුද්ධෝ බුද්ධෝ එලයිට්න් භගවා එක්කොන්ටන් භගවා එක්කොන්ටන් The Supreme Buddha is in front of me. I am recollecting his noble qualities one by one. By contemplating on his spiritual qualities, I concentrate my mind in the present moment. Arahant. අරහං අරහං අරහං සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්නෝ විඤ්ඤා චරණ සම්පන්නෝ විඤ්ඤා චරණ සම්පන්නෝ විඤ්ඤා චරණ සම්පන්නෝ විඤ්ඤා චරණ සම්පන්නෝ විඤ්ඤා චරණ සම්පන්නෝ Sugato Sugato Sugato Sugato ලෝක විදූ ලෝක විදූ ලෝක විදූ ලෝක විදූ ලෝක විදූ ලෝක විදූ අනුත්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානං බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ භගවා භගවා භගවා භගවා භගවා භගවා විද්‍යාවයන ශබ්ද කොලිටිස් ශබ්ද බුද්දේ my mind gradually gains concentration. I try to keep my mind in this awareness as much as I can. The Supreme Buddha is in front of me with the Samadhi posture. I recollect its noble qualities again and again. Now I select one quality of him and I recite it again and again by my mind. අරහං අරහං අරහං අරහං අරහං අරහං අරහං අරහං අරහං අරහං My mind is filled with the qualities of the Blessed One. My mind is a room for the Supreme Buddha, my spiritual teacher. Arahant. අරහං බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි. With this pure mind, now I am going to reflect on impermanence, anicca bhavana, inside meditation. Every moment, my body changes, my mind also changes. The nature of my body and mind is that changing, and especially they are impermanent. They arise at the moment with the conditions, and they cease when conditions cease at the present moment. I reflect on this reality which happens to my body and mind. Rising, ceasing, rising, ceasing, samudaya dhammanupassati, vaya dhammanupassati. සමුදේවය ධම්මානුපස්සී. රයිසෙන් සීසෙන් රයිසෙන් සීසෙන් arising, ceasing, arising and ceasing. Samudaya dhammanupassati viharati, vaya dhammanupassati viharati, samudaya vaya dhammanupassati viharati. Every moment, mentality and corporeality arise and cease. They are samudaya dhammanupassati viharati, vaya dhammanupassati viharati. Mentality and corporeality arise and cease. I contemplate on this reality again and again for my liberation. Arise in, cease in, every moment the five aggregates, rupa, form, vedana, sensation, sanya, perception, sankhara, mental formation, they arise at the moment, they immediately cease at the moment. Arising, ceasing, arising, ceasing, arising, ceasing, everything is impermanent, everything is dissatisfactory, everything is selfless. When we reflect on this reality again and again, my mind gradually gains concentration on this reality. And my mind becomes equanimity. I have no any attachment to the world. I have no any anger with anyone or anything, since I see very well the entire world based on the material world has already ceased. Nothing to get angry or get attached. Everything has ceased. Just my mind works at the moment. That mind also impermanent. It arises and ceases at the moment. Arising, ceasing. Arising, ceasing, sabbe sankhara anicchati, yada paññāya passati, atha nibbindati dukkhe. ඒස මංගෝ විසුද්ධියා All conditions things are impermanent. He who sees this reality with wisdom overcomes suffering. This is the path to purity. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතහ නින්දෙන්දති දුක්ඛේ ඒත මග්ගෝ විසුද්ධියා All conditions are dissatisfactory. He who sees this reality with wisdom overcome suffering. This is the path to purity. Sande dhamma anantati yada panyaya passati atanindindati dukke esa maggo visuddhiya. All phenomena are selfless. He who sees this reality with wisdom overcomes suffering. This is the path to purity. Natthi jhānaṁ apanyasya panyā natthi ajāyato yam hi jhānaṁ ca panyā ca savi nibbāna santi ca. There is no concentration without wisdom, no wisdom without concentration. One who has both concentration and wisdom is close to peace and emancipation. Anicca vata sankhara uppāda vaya dhammino panjintvā nirujjhanti yesaṁ vūpa samo sukho. Anicca vata saṅkhārā uppāda vaya dhammino panjintvā nirujjhanti yesaṁ vūpa samo sukho. Anicca vata saṅkhārā uppāda vaya dhammino panjintvā nirujjhanti yesaṁ vūpa samo sukho. Sādhu, sādhu.